ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි සැනහවත් වාසනාවන්ත පින්තුනි ඩොක්ටර් මහින්ද ජයරත්න මහත්මයා ඒ වගේම චින්තා ජයරත්න නෝනා මහත්මිය ඩොක්ටර් සුරණී දියණිය ඇතුළු මේ නිවසේ පින්තුන් ඥාති මිත්‍ර ආදීන් කවුරුත් එක්රා සීකරගෙන ඊටාම වටිනා ලස්සන පින්කමක් සිදු කරලා නිමාපත්යේ අවස්ථාව මේ අවස්ථාව තමයි පින්කමෙහි වැදගත්ම අවස්ථාව. සිද්ධ කලාව මේ කටයුත්ත ගැන සිහිපත් කළ බලලා ඔබ හැම දෙනාටම එක වගේ සමානව ආනිසංස සංසහා ගන්න පුළුවන් අවස්ථාව මේක. ඔබ මේ නිවසේ විතරක් නෙමෙයි ඔබ පිටින් ඇවිල්ලා හිටියත් ඔබටත් එක සමාන මේ පින්කම ආනිසංස ලබා ගන්න පුළුවන්. මේ පින්කම ආනිසංස දැකලා සතුටු වෙලා ඒ කුසල චේතනා දිනු කර ගන්නව නම් ඉතින් විශේෂයෙන්ම අද මේ පින්කම සිදු කළේ මේ මාසයේ උපන්දිනය සමරන අයට සෙත් ප්‍රාර්ථනා කිරීමට. මේ නිවසේ ඉන්න බොහෝ දෙනෙකුගේ උපන්දිනය සමරන්නේ මේ මාසයේ. ඉතින් මේ මාසයේ කියලා කියන්නේ බොහොම සුබ මාසයක් විදිහට සැලකන්නේ. ඇයි ඒකට හේතුව? ඒ තමයි වෙසක් මාසය නිසානේ බොහොම පින්බරම මාසයේ විදිහට සැලකන්නේ මේ මාසයේ. ඉතින් මේ අත්ංගයේ පින ඒක ආරෙන්නොත් යම් සීලයකින් අපට පේනවා. ඉතින් උපන්දිනයක් වැනි අවස්ථාවක් නිසි විදියට ගත කරන ආකාරය බුදුරජාණන් වහන්සේ තමයි අපට දේශනා කළේ. උපන්දිනයක් කියලා කියන්නේ සුබ මොහොතක්, සුබ දවසක්, දිනයක් හෝ මොහොතක් සුබ වන්නේ අපේ හිත කොයිතරම් ආකාරයෙන් පිරිසිදු අපි තියාගන්නවාද කියන කාරණය මත. හිතට රාගය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල් දහම් එන්න නොදී හිත යම්තාක් පමණට පිරිසිදුව තියාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි සුභ මොහොතේ විදියට සුභ මොහොත විදියට ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. අන්නේ හිත අපි ලස්සනට තියාගන්නකොට අපේ ජීවිතයට નિરાයාසයෙන්ම සුභ කරුණු මංගල කරුණු සිද්ධ වෙනවා. මොනවද ඒ මංගල කරුණු? ඒ තමයි දානංච, ධම්මචර්යාච, ඥාතකානංච සංඝෝ, අනවඥානි කම්මානි, කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන ධම්ම සාකච්ඡා. මෙන්න මේව තමයි මංගල කරණා කියලා කියන්නේ. හිත පිරිසිදු වෙච්ච ගමන්ම අපේ ජීවිතෙන් ලස්සන දේවල්, සුබ දේවල් සිද්ධ වෙන්නේ. අම්මට තාත්තට සලකනවා, සිල්වන්ත වෙනවා, දන් දෙනවා, බණ අහනවා, ධර්ම සාකච්ඡා කරනවා, ඥාතීන්ට සලකනවා, අකුසල් වලින් වළකිනවා. මේ සියලුම දේවල් සිද්ධවන්නේ අර හිත පිරිසිදු වීමත් එක්ක. යම් කෙනෙක් මේ විදිහට හිත පිරිසිදුව ඉන්නවා නම් එයාට අවුරුද්ද දෙක දවසක් නෙවෙයි අවුරුද්ද හැමදාම උපන්දිනේ වගේ සමරන්න පුළුවන්. මනුස්ස ලෝකෙට අපු මේ අවස්ථාව පිනතුනේ ඇත්තකම අවුරුද්ද දෙක දවසක් විතර උපන්දිනේ සමරන ජීවිතයක් නෙවෙයි මේක. අපට අපේ ජීවිතේ හැමදාම උපන්දිනයක් වගේ සමරන විදියයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් මේ නිවසේ ඉන්න ඩොක්ටර් මහින්ද ජයරත්න මහත්මයා ඒ වගේම චින්තානෝනා මහත්මයා දැස බලන විට ඔබේ ජීවිතවල සසර කලාව පින් මහිමය ඉතාම පැහැදිලිව පේනවා. මේ වගේ සම්පත් ලබන්නේ අපි සසරේදී දාන ආදී පින් දහම් කළා. දාන ආදී පින් දහම් කළ විතරක් නෙවෙයි පින්තුනි මේ වගේ සම්පත් ලැබෙන්නේ. ඒ දන් දීලා අපි සතුට වෙලා තියෙනවා. මුදිතා ගුණ ඇති කරගෙන තියෙනවා. ධනමය කරුණ දෙකක් සඳහන් වෙනවා. අත්ති සුඛය සහ භෝග සුඛය කියලා කාරණා දෙකක්. සම්පත් ලැබීම එක සුවයක්, ඒ සම්පත් භුක්ති විඳීම දෙවනි සුවයයි. මෙන්න මේ දෙකම බොහෝ දෙනාට ලැබෙන්නේ නැහැ. සමහරට එකයි මේ හම්බ වෙන්නේ. ධනය සම්පත් හුඟක් තියෙනවා. ඒව පරිහරණය කරන්න තරම් හිත යෙදෙන්නේ නැහැ. ඒව ඔක්කොම තැම්පත් කරලා ඉතුරු කරලා තියෙන තවගෙන උඩ බාර දීලා ඇස් දෙක පියාගන්නවා. ඇතැම් විට ලෝන් එකක් අරගෙන එකතු කළා වගේ ඒක එහෙම්ම තියලා හිටිය ගමන් හිස් අතින් යනවා. එතකොට තමන්ට ලැබෙන සම්පත් එක පරිහරණය කරන්න හිතක් යෙදෙන්නේ. සසරේදී දන් දීලා ඒ තමන්ගේ දෑතින් දීපු දාණය පරිහරණය කරන්න ඇදිහා බලන සතුට වෙලා තියෙනවා. මුදිතා ගුණ ඇති කරගෙන තියෙනවා. මෙන්න මේකයි මේ සම්පත් ලැබිලා ඒ සම්පත් පරිහරණය කරන තරම් හිතක් යෙදෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සසරේදී විතරක් නෙවෙයි මේ ආත්ම භාවයේදී ඔබේ දෑතින් දන් දීලා ඒ දීපු දානයන් ගැන සතුට වෙලා තියෙනවා. විහෙර විහාරස්ථානට උදව් කළා, අසරණයන්ට සලකලා, ඉගෙන ගන්නට උදව් හදව කළා. මෙන්න මේ දේවල් කරලා ඒ දිහා දැකලා හුඟක් සතුට වෙලා තියෙනවා. අන්නේ සතුටු වීමේ ප්‍රතිඵලයක් තමයි මේ අද භුක්ති විඳින්නේ. බලන්න මේ නිවස ලස්සනට හදාගෙන මේ උමන් දිනියත් සමරන අවස්ථාවේදී ඔබ හැම දිනකටම ආරාධනා කළේ මේ සතුටු භුක්ති විඳින්න. මේක තමයි පින්තුනි සම්පත් වලින් ගන්න ප්‍රයෝජනය. අපි දන්නවා චින්තනවන මහත්මිය නිතරම අනිත් අයට පින්කම් කරන්න උනන්දු කරනවා. ඒ පින්කම් අනිත් අය දැකලා සතුටු කරවන්න උත්සාහ කරනවා. එතුමිය වාහනයක් ගත්තත් වාහනේ ටිකක් ලොකුවට ගන්නෙ. ඇයි මොකද දන්නවද? වෙන මගේ යාළුවෝ ටිකත් ඔක්කොම එක කරගෙන පන්සලට යනවා. පින්තුනි මේක තමයි අපට ලැබෙන සම්පත් වලින් අපි ගන්න ප්‍රයෝජනය. මේ ගෙදර ලොකුවට හැදුවේ ඇතැම් විට ඒ හැට විතරක් නෙවෙයි මේ අනිත් අයටත් ඇවිල්ලා ආරාධනා කළ මේ සම්පත් භුක්ති විඳින්න. ස්වාමින් වහන්සේලාට ඇවිල්ලා දානේ වළඳන්න. ඒ වගේම දාන ආදී පින්දහම් කරන්න, ඔබට බණ අහන්න. සාමාන්‍යයෙන් ගෙදරකට දාන ගෙදරක් වෙලාව යාවොතින් අපට ඒ ගෙදර ඕන තැනක කැමති විදිහට හැසිරෙන්න පුළුවන්. හැබැයි වෙනත් දවසට ආවොත් නම් එහෙම බෑ අපට. දාන දවසට විතරයි. නමුත් මම හිතන්නේ මේ නිවස එහෙම නෑ. ඕනම දවසක ඕනම කෙනෙකුට ඇවිල්ලා සිය නිවස වගේ පරිහරණය කරන්න පහසුකම් දීලා තියෙනවා. මෙන්න මේක තමයි මුදිතා ගුණේ ලක්ෂණය. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපි බලන්නට ඕන මේ සම්පත් අපට ලැබුණේ නිකන් නෙවෙයි. උත්සාහයෙන් විතරක් නෙමෙයි මේ සම්පත් ලැබුණේ. සතර පින්දහම් කරලා. ඒ උත්සාහය සහ පින්දහම් වල දෙකම භුක්ති විඳින අවස්ථාවේදී අපි සැබවින්ම බුදුරජාණන් වහන්සේගේ සදාම් පණිවිඩය තේරුම් අරගෙන මේ නිවසේ ඉන්න අපි මේ නිවසට වඩා වැඩිපුර වටිනා හිතක් අපි ඇති කරගන්නට ඕන. අපි නිවසක ඉන්නවා නම්, අපි වාහනයක් පාවිච්චි කරනවා නම්, අපි ලස්සන වටිනා ඇඳුම් පැළඳුම් ආභරණ පළඳිනවා නම්, ඒ අපි පරිහරණය කරන බඩු භාණ්ඩ වලට වඩා අපි වටිනා කෙනෙක් වෙන්නට ඕන. අන්නේ වටිනාකම වැඩි කරන ආකාරයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එහිදී පළමුවම දේශනා කළේ මිනිස්ෙක් විදියට මිනිස් ගුණධම් ටික දියුණු කරගන්න ක්‍රමය දේශනා කළේ. අපි මේ ලෝකෙ ඉපදුනේ මනුස්ස ආත්ම භාවයකට උරුම විඥානයක් උරුම කරගෙන. අන්නේ විඥානය පරිහරණය කරන අතරේදී අපි ඒ ලැබිච්ච මනුස්සත්වය ප්‍රධාන දේ තමයි ඒ මට්ටමේ මුලින් පවත්වා ගන්නට ඕන. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මාවත දේශනා කළා. ඒ තමයි සතුටු සිතින් තමන්ගේ දෑතින් දන් දෙන්න. ඒ වගේම ප්‍රාණඝාත ආදී වැළකීලා නිත්‍ය සීලවන අපි රකින පංචශීල නිරතුරුව ආරක්ෂා කරන්න. ඒ වගේම කලගුණ සැලකීම ඇති කරගන්න. අනිත් අයට උදව් උපකාර කරන්න. මෙන්න මේ දානමය පින්කම්, යුතුකම් සහ සිල්වන්ත භාවය කියන මෙන්න මේ කරුණු අපට හේතු වෙනවා මනුස්ස ජීවිතයක් මනුස්සෙක් විදියට කාලය ගත කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම පින්තුනි මේ මනුස්ස භාවයෙන් නතර කළේ නැහැ. ලෝකී ඉපදෙන බොහෝ සත්‍යයන් ඉපදෙන මට්ටමේම තමයි මරණයට පත් වෙන්නේ. නමුත් මනුෂ්‍යයාට තියෙන සුවිශේෂී හැකියාව තමයි මනුස්සෙක් වශයෙන් ඉපදුනාට ඒ මානව බුද්ධිය ඉහළම මට්ටමකට පත් කරගන්න පුළුවන්. මනස උසස් කරගන්න පුළුවන් නිසා තමයි මනුස්ස කියලා කියන්නේ. මිනිස් දිවියක් ගත කරන අපි ඒ මිනිස් ආත්ම භාවයෙන් කොයිතරම් උඩට අපේ මනස ගෙනියන්න පුළුවන්ද කියලා අපි බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනස ලෝකෙ ඉඳගෙන මිනිස් සිරුරක් දරාගෙන මනසෙන් දෙවියෙක් වෙන ක්‍රමය දේශනා කළා. සත්ත වතපද සූත්‍රය දේශනා කළා. සක්‍ර පදවිය ලබන්න දෙවොලවට යන්නට දෙවියන්ගේ හිත දිනා ගන්නට හේතු වන ගුණාංග හතක් ගැන සඳහන් කරනවා. මොනවද ඒ? ඒ තමයි මාතා පෙත්ති බරංජන්තුම් කුලේ ජෙට්ටා පචායිනම් සන්නන් සකිල සම්බාසන් ඒ වගේම පේසුනේය පහයිනම් මච්චේර විනය යුත්තං සච්චං කෝදාබිවෝ නරං. මෙන්න මේ ගුණාංග හත මොනවද? අම්මට තාත්තට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, ඒ වගේම සත්‍ය වචන කතා කිරීම, ප්‍රිය වචන කතා කිරීම, මසුරු මල දුරු කිරීම, ඒ වගේම කේලම් නොකීඳීම, අනිත් අය ભેද කරන කේලම් නොකීම, ඒකත් හොඳ ගුණංගයක්. ඒ වගේම මෛත්‍රී සහගතව වාසය කිරීම, මසුරු මල දුරු කිරීම. මෙන්න මේ දේවල් අපි කරනවා විතරක් නෙවෙයි නිතර නිතර ඒ කරන දේ ආනිසංස හිතන්නට ඕන. ඔබ අම්මට තාත්තට සලකනවා නම් නිතර හිතන්න මගේ දැතින් මම අම්මට තාත්තට සලකනවා කියලා දිනකට වාර ගානක් ඒ ගැන හිතන්න. වැඩිහිටියන් සලකනවා නම් ආවට ගියට නෙවෙයි සිය දැතින් ගෞරවාන්විතව වැඩිහිටියන් සලකන්න, ඒ සලකන බව නිතර නිතර හිතන්න. ඔබ ප්‍රිය වචන කතා කරනවා නම් මම ප්‍රිය වචන කතා කරන කෙනෙක් කියන එක නිතර නිතර හිතන්න. කේලම් කියමින් වැළකෙලින්නව නම් මම කේලම් කියන කෙනෙක් නෙවෙයි. මම අනිත් අය බේදවන දෙයක් කියන්නේ නැහැ කියන එක නිතර නිතරම සිහිපත් කරන්න. සත්‍ය වචන කතා කරන කෙනෙක් නම් ඒ ගැන නිතර නිතර හිතන්න. ඒ වගේම තමා ක්‍රෝධය අඩු කරපු කෙනෙක් නම් අනිත් අයත් එක්ක අමනාප නොවන කෙනෙක් කියන එක නිතර නිතර සිහිපත් කරන්න. ඒ වගේම මසුරු මල දුරු කරන කෙනෙක් කියන එක නිතර පරිත්‍යාග ශීලයේ කෙනෙක් කියන එක නිතර නිතර සිහිපත් කරන්න. මෙන්න මේ ගුණාංග ටික අපේ මිනිස් ආත්ම භාවයේ ඉඳලා දිව්‍ය ආත්ම භාවයට අපේ මනස ඔසවා තබන ගුණාංග මේවා. දෙන්න තිනු බුදුදහම මිනිස් ආත්ම භාවයෙන් දෙවලෝට ඔසවා තබන ධමයක් විතරක් නෙවෙයි. ඊටත් වඩා තවත් පියවරක් ඉහළට තබනවා. ඒ මොකද්ද? ඒ තමයි බ්‍රහ්ම පදවිය දක්වා මේ මනස ඔසවා තබනවා. බ්‍රහ්ම පදවියේ මානසිකත්වය අපේ භුක්ති විඳින කොහොමද? බඹලොව මානසික සුවය විඳින කොහොමද? එක කුසල අරමුණක, සමාධි අරමුණක, මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ සමත භාවනා කමඨහනක අපේ හිත වැඩි වේලාවක් පවත්වා ගන්න පුළුවන් නම් අපට මනුස්ස සිරුරක් දරාගෙන බ්‍රහ්මීය පගේ ජීවත් වෙන්න පුළුවන්. ඇයි පින්නතුනි අපි මේ සම්පත් පරිහරණය කරන ගමන් ඇයි අපි මීට වඩා ඉහළ මට්ටමින් අපේ හිත තියාගන්න ඕන අපි? ඇයි එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ? එහෙම නැත්නම් අපි මනුස්ස මට්ටමේ විතරක් හිටියොත් අපි මේ ගෙදරින් විතරක් සතුට වෙලා හිටියොත් මොකද වෙන්නේ? දැන් ඔබ ආගන්තුක ආපු නිසා ගෙදර හොඳට ලස්සනට තියෙනවා කියලා පෙනේ නේද? ලොකුවට තියෙනවායි කියලා. නමුත් ගෙදර ඉන්න අය තමයි දන්නේ මේක මේ මට්ටමින් තියාගන්න කොච්චර මහන්සියෙන් ඕනද, කොච්චර වියදම් කරන්න ඕනද, කොච්චර බිල් ටිකක් ගෙවන්න ඕනද, දැන් ඔබ ගියාට පස්සේ කොච්චර මේක සුද්ධ කරන්න ඕනද, ඒ ඔක්කොම දන්නේ ගෙදර ඉන්න අය. මේ ගෙදර මට්ටමින් අපි සතුටු වුණොතින්, මේ ගෙදර පොඩ්ඩක් හරි වෙනස් වුණොතින් ඒ දුක් ටික අපට වෙනවා. ගෙදර විශාල පමණටම දුකත් ඒ වගේම ලැබෙනවා. කවුරු හරි මේ ගෙදරට හානියක් කරොත්, මේ ගෙදරට ඇතැම් විට හිත රිදෙන විදියට මේ ගෙදර හදපු අයට මොන හරි කිව්වොත් ලොකුවට හිත රිදෙනවා. අන්න ඒ මානසිකත්වයෙන් අපව ඉහළට ඔසවා තමන්නයි බුදුහාමුදුරෝ මේ ටිකෙන් ටික මේ වගේ සංකත් පරිහරණය කරන ගමන් මේට වඩා ඉහළ මට්ටමට අපේ හිත ගන්න කියලා දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි, මේ ගෙදර මට්ටමින් විතරක් අපි මනස තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? අපි මේ ගෙදර තිබෙද්දීම මේ ගෙදර අයට සිද්ධ වෙනවා ඇස් දෙක පියාගන්න අවසාන වතාවට. අන්න ඒ නෙත් දෙක පියාගන්න වෙලාවට අපිට හිත හදාගන්න බෑ. කලින් අපි ඒකට මනස සූදානම් වෙලා ඉන්නට ඕන. එහෙම අපිට කලින් සූදානම් වෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඇතැම් විට මේ ගෙදරට මාසා වෙලා මරණයෙන් පස්සේ ගෙදරින් පිට යන්නේ නැහැ, ගෙදරම තමයි ඉන්නේ. පින්නොතනි මෙහෙම වෙන සත්‍යයන් අප්‍රමාණව ඉන්නවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ සම්පත් අපට හැමදාම තියෙන දේවල් නෙවෙයි, මේ සම්පත් ටික පිනින් ලැබෙච්ච දේවල් පරිහරණය කරන ගමන් අපේ මනස ඉහෙළම මට්ටමින් දෙවියෙක් බ්‍රහ්මියෙක් වගේ තියාගන්න කියලා. ඒ විතරකුත් නෙවෙයි, මෙන්න මේ මනස ටිකෙන් ටික දිනු වෙනකොට තමන්ට ශ්‍රද්ධාව දිනු වෙනවා, බුදුහාඳුර ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා, ධර්මය ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා, මහා සංඝරත්නය ගැන අපමණ ගරුත්වයක් ඇති වෙනවා. මට මේ මානසික සතුට ලබා දෙන්න මේ සද්ධර්මයේ නේදමත ආනිසංස ලැබුණේ කියන එක ගැන සතුට වෙනවා. යාගේ ශ්‍රද්ධාව දිනු වෙනවා, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ප්‍රසාදය එන්නෙන්නම දිනු වෙනවා. මේ මානසික සුවය ලැබීමත් එක්කම ශ්‍රද්ධාව නිසලස දිනු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහුගේ වීරිය මේ සම මස්නහර ඇට ඇට මිදුළු කරා ගිහිල්ලා දැඩි වීරියක් ඇති වෙනවා මේ ආධ්‍යාත්මික ගමනේ ඉතුරු ප්‍රතිඵල ටික ලබා ගන්න කියලා. ශ්‍රද්ධාව නිසා වීරිය ඇති වෙනවා, වීරියෙන් සතිමත් බව ඇති වෙනවා, සතියෙන් සමාධියත් ප්‍රඥාවත් ඇති වෙනවා. මෙන්න මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ තමයි උදේක් දෙවියෙක් වශයෙන් පත්වීම විතරක් නෙවෙයි, බ්‍රහ්ම කලයට යාම විතරක් නෙවෙයි, මඟඵලලාභී උතුමන් ඇසුරු කරන ක්‍රමය. සෝවානාදී මඟඵල ලැබපු උත්තමයන් අපට මුණගැහෙන මාවතයි මේ සද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම අපි දිනු කරගත්තට පස්සේ මොකද වෙන්නේ? අපි ඉහෙලින්ම ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරනවා. සිහිය සහ නුවණ කියන දෙක අප්‍රමාදීව අපේ ජීවිතේ අපි ඇති කරගන්නවා. හැම මොහොතෙම තමන්ගේ කය ගැන තමන්ගේ සිත ගැන නිතරම අවධානයෙන් ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා. සාමාන්‍ය ලෝකයේ නිතරම බාහිර ලෝකයේ දෙස බලාගෙන ඉඳිද්දී අපි නිතරම බලන්නේ ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට මගේ හිතට දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්නේ. ආපස්සෙන් බලන්නේ. සාමාන්‍ය ධර්මයේ දන්නේදී ලෝකයා ඇසට රූපයක් පෙනෙද්දී බාහිර රූප ශබ්ද දෙස බලලා ලෝභ දේශ ඇති කරගන්න ලෝකයේ අපි බලනවා මේ මොහොතේ ඇසෙන් රූපයක් දකිනකොට, මේ මොහොතේ කනට ශබ්දයක් ඇහෙනකොට, මේ මොහොතේ දිවට රසයක් දැනෙනකොට තමන්ගේ හිත සරාගං වාචිත්තන්ද, දීතරාගං වාචිත්තන්ද, සමෝහං වාචිත්තන්ද, දීත මොහං වාචිත්තන්ද, තමන්ගේ සිත රාග සහිතද, ද්වේෂ සහිතද, මෝහ සහිතද, නැත්නම් පරිත්‍යාග සීලීත්වයක්ද, මෛත්‍රියද, ප්‍රඥාවද, මෙන්න මේ අභ්‍යන්තර සිත දිහා තමයි මේ තැනත්තා බලන්නේ. බලන මොහොතක් පාසම හෝ දකින්නේ හැම මොහොතම ලෝකයේ තියෙන එකම යථාර්ථයයි. ඒ මොකද්ද? අනිත්‍යතාවය විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ මහා පෘථුවේ ලස්සනට තිබුණට කවදා හරි දවසක මේ මහා පෘථුවේ තියෙන ජලය ඊටාම සල්ප වතුර බිඳුවක්වත් නැති මට්ටමට මේ පෘථුවේ තියෙන ජලය හිඳලා යනවා. මේ පෘථුවේ පස් දෙක මෙහෙම තිබෙන පස් දෙක කවදා හරි ලෝක විනාශයේදී මේක දෝවිලි මට්ටමට විනාශ වෙලා යනවා. අද අපි ගන්න වාතය යම් කිසි දවසක කිසිම වාතයක් නැති මට්ටමට වාතයෙන් ශූන්‍ය වෙනවා. අන්න එවැනි ලෝකයකයි මේ අපි ඉන්නේ. එහෙම ලෝකෙක ඉන්න අපි මේ පොඩි සම්පත්තියකට වෙන දේ ගැන අමුතුවෙන් අපි කියන දෙයක් නැහැ. අන්න එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ හිත ඉහළම මට්ටමට දියුණු කරගන්න ක්‍රමය. අන්න ඒ දියුණු කරගන්න ක්‍රමයේදී අපේ ජීවිතයේ වටිනාම දේ තමයි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. මෙන්න මේ වර්තමාන මොහොත තුල සිත සමාගෙන සිටීම. අපි වර්තමාන මොහොතේ හිත තියාගෙන ඉන්නවා නම් බාහිර කිසිම කෙනෙකුට අපට දුකක් දෙන්න බෑ. බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ අපේ හිතට අකුසලයක් ඇති කරන්න. ඇයි? අපේ තමන් ගැන නියම ආරක්ෂාව, නියම ඉන්සූරන්ස් එක තමන් දාගෙන ඉන්නේ. වෙන කෙනෙකුට පුළුවන් කමක් නෑ තමන්ට ලෝභයක් ඇති කරවන්න. කොච්චර රසවත් කෑමක් දුන්නත් ඒකෙන් අපි ආවනත කරගන්න බෑ. කොයිතරම් ලස්සන ශබ්දයක් ඇහුවත් ඒ ශබ්දයෙන් අපි ආවනත කරගන්න බෑ. අපි දන්නවා මේ සියල්ලගේම යථා ස්වභාවයත් අපි දැනගෙන නුවණින් ඉන්නවා. එහෙමින් අතරේදී අපි මේ බාහිර සංකටයක උපරම ලෙස පරිහරණය කරනවා. දාන ආදී පින් දහම් කරනවා. ඥාතින් අපි සලකනවා. කල්යාණ මිත්‍රයෙක්ගේ සත්පුරුෂයෙකුට ධනෙ ලැබුණොත් ධර්මයේ සඳහන් වෙනවා ඒක හරියට ලස්සන මල් තියෙන විලක් වගේ කියලා. දැන් මේ සත්පුරුෂ පින්වතුන්ට ධනෙ ලැබුණාම මහන්සියෙන් උපයපු ධාර්මික උපයපු මේ ධනෙ ලැබුණාම ඔවුන්ට මතක් වෙන්නේ ඥාති මිත්‍ර ආදීන්ට ආරාධනා කරන්න ඕනේ. එයාට කැම වේලක් දෙන්න ඕන. ඒ අය අපේ ගෙදර දැකලා යටත් සතුට වෙන අවස්ථාව ලබා දෙන්නට ඕන. දවසක් හරි ඒ අය ඇවිල්ලා මේ ගෙදර සතුට විඳින අවස්ථාව දෙන්න ඕන කියන මෙන්න මේක තමයි සත්පුරුෂ ධම කියලා කියන්නේ. අසත්පුරුෂයාගේ අතට ධනෙ ගියොත් මොකද වෙන්නේ? ගේට්ටු දාලා වහගෙන ඉන්නවා. හරියට සඳහන් කරනවා රාක්ෂයක් අරගත්තු විලක් වගේ කියලා. ඉතින් බලන්න පින්නොතින් අපි සම්පත් ලබාගෙන අපි අර ලස්සන පියුම් තියෙන විලක් වගේ අපි ඒක පරිහරණය කරනවද, නැත්නම් රාක්ෂයක් අරගත්තු විලක් වගේ අපි ඒක පරිහරණය කරනවද කියලා අපි අවිම කල්පනා කරලා බලන්න ඕන. ඒ නිසා මෙවැනි නිවෙසක වටිනාකම තියෙන්නේ gedara විශාලත්වයේවත්, gedara තියෙන පහසුකම් ටිකවත් නෙමෙයි පින්නොතින්. මේ gedara වහල යට ඉඳගෙන අපි කොයිතරම් දාන ආදී පින් දහම් කළාද, කොයිතරම් අපි බුද්ධ පූජා පැවැත්වුවද, මේ gedara ඉඳගෙන අපි කොයිතරම් සිල්වන්ත ජීවිත ගත කළාද, මේ ගෙදර ඉඳගෙන අපි කොයිතරම්නම් භාවනා කළාද, මේ ගෙදර හැවනේ ඉඳගෙන අපේ ඥාති මිත්‍රාදීන්ට පින්කම් කරලා සුගතිගාමී වෙන්න අපි කොයිතරම්නම් උදව් කළාද? දැන් බලන්න මෙතන ඉන්න අපි හැමදාම නැහනේ නේද? වැඩි වුණොත් අවුරුදු 100ක් යන්නේ අපි කවුරුවත් මෙතන නැහැ. බලන්න ඒ අපි පරලෝ යන ගමනට අද මේ වහලයට ඉඳගෙන කරපු පින්කම් මේ දැකලා ඔබ බුද්ධ පූජා පවත්ලා බණහාලා දානේ පූජා කළා මේ ලැබුව හැම දෙයක්ම ඔබට සසර ගමනේදී මග වියදමක් වෙනස හේතු වෙනවා. හැබැයි ඔබ අද ගන්න කැම වේල නම් එහෙම පරිලෝකට හේතු වෙන්නේ නැහැ. ඒක බොහොම පොඩි වෙලාවයි රස තියෙන්නේ මේ දිවෙන් පල්ලෙහාට යනකම් විතරයි. දිවේදී විතරයි රස තියෙන්නේ. බැරි වෙලාවත් බටයක් එහෙම දාලා බඩට දැම්මොත් කොයිතරම් රස ආහාරයක් වුණත් රහ නැහැ. ඒ කෑම ටික පිඟානේ තියෙනකොට රහත් නැහැ. බඩට ගියාට පස්සේ රහත් නැහැ. මේ දිවේ ඉතාම පොඩි ප්‍රදේශයකදී විතරයි ඒ රසය තියෙන පිණුතුන. මේක තමයි යථාර්ථය. ඒ නිසා අපි මේ දාල යන දේ අතුරින් බලන්න අපි කොයිතරම්නම් දෙයක් සසරට මග වේදමක් අපි මේ ලස්සන නිවස තුල ඉඳගෙන සිද කරගත්තාද කියලා ඔබට ඔබ ගැන හිතලා ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඉතින් චින්තා නෝනා මහත්මිය බොහෝ දෙනාට උදව්පකාර කරන කෙනෙක්, අනිත් හැම දෙනාදීම දුකේදී පිහිට වෙන කෙනෙක්, අනිත් හැම දෙනාදීම සතුට තමන්ගේ සතුටක් විදියට සිතන කෙනෙක්, විශේෂයෙන් විහෙර විහාරස්ථාන ගානකට ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක උදව්පකාර කරපු කෙනෙක්, මෙතනින බොහෝ දෙනෙකුට මෛත්‍රී සාගත උදව්පකාර කළ කෙනෙක්. ඒ නිසා හැම දෙනාටම ආශිර්වාදයක් වෙන පිණිස අද දින මේ නිවසේ ඉතාම ලස්සන පින්කමක් කරගන්න ලැබුණා කියලා සතුටටපත් වන්න. ඒ නිසා මේ පින්කම් කරලා මේ නිවස තුල ඉඳගෙන අපි මනුෂ ජීවිතයක් ගත කරමු. මේ නිවස තුල ඉඳගෙනම අපි දෙවියන් බ්‍රහ්මයන් වගේ ජීවත් වෙමු. මේ නිවස තුල ඉඳගෙනම අපි මේ උතුම් මනුෂ ජීවිතය ගත කරමින් අපි බුදුරජාණන් වහන්සේ වදාළ දහම් මගෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන වීරියෙන් සතිමත් බව දිනු කරලා සමාධි ප්‍රඥා දිනු කරගෙන අපේ ජීවිතෙන් ඉහළම ප්‍රතිඵල ලබන්නට අප උත්සාහ ගනිමු. එසේ සිදු කිරීමට අද දින උපන්දිනය සමරන චින්තානෝනා මහත්මියතුළු ඒ දූ දරුවන් හැම දෙනාටම පින්කමට සහභාගී වන ඔබ හැම දෙනාමත් එක වගේ සතුටට පත්වන්න ඔබේම නිවසේහි ඔබේම උපන්දිනය වෙනුවෙන් ඔබේම අම්මට තාත්තට පින් අනුමෝදන් කරන්න සිදු කළා වූ පින්කමක්සේ හිතලා හැම දිනක් මේක වගේ අප්‍රමාණ සතුටට පත්වන්න මේ හැම දෙයක්ම ඔබේම දෑතින් පූජා කළා කියන හැඟීම ඇති කරගෙන හැම දිනෙකම පින් අනුමෝදන් වීමක් වශයෙන් සාදු කියලා පින් අනුමෝදන් වන්න. එරස් කරගත් මේ පින්කම තුලින් ජනිත කරගත් ආ උතුම් පුණ්‍ය ඵලය චින්තාජරත්නෝනා මහත්මියගේත් ඒ වගේම මහින්ද ජරත් මහත්මයාගේත් දෙමෝපියන් ඇතුළු මීගේ ඥාති පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිනාම ඒ සියලු ඥාති හොද මේ පින දැක සුවපත් වෙත්වා. මේ පින සුවපත් විය හැකි යන්තා සත්‍යං විශ්සේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු සත්‍යෝද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ රස කරගත් මේ සියලු කුණ ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියන් සනුමෝදන්ව මේ පින්තුනේ හැම දිනම රැක දෙනු ලබත්වා. පින්කමට සහභාගී වන හැම දිනාටම දිව්‍යාංගී ආශිර්වාදයේ සැලසේවා කියන පැතුමෙන් අපි දෙවෙනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්ධියා එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්ධියා. හොඳයි මහින්ද මහත්මයා, චින්තනෝනා මහත්මිය අද දින මේ නිවසේ සිදු කරන්න බලාපොරොත්තු වන දානමය පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට මේ ලස්සන නිවසේහි මේක නිවසක් නෙවෙයි මේක මන්දිරයක් වගේ. ඉතින් මේ මන්දිරය තුල සිදු කරපු මේ උතුම් පින්කම ඉතාම ලස්සනට නිම කරන්න ලැබුණා, සිදු කරගන්න ලැබුණා කියලා සතුටටපත් වන්න. ඉතින් මේ වැඩිහිටියේ තමන්ගේ අම්මලා තාත්තලා හුඟ දෙනෙක් පින්කමට සහභාගී කරවාගෙන ඔබ මේ පින්කම තවත් අලංකාරවත් කළා. ඒ වගේම අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ ඉතින් වයෝවෘද්ධව සිටියත් මේ පින්කමට සහභාගී වෙලා ඔබේ පින්කම ඉතාම ලස්සන කරන්නට ඔබට උදව් උපකාර කළා. අනුග්‍රහ දැක්වුවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලගේ සහභාගීත්වය මේ හැම දෙයකින්ම පින්කම ඉතාම ලස්සන වුණා. ඒ නිසා ඔබ හුඟාත්ම සතුටටපත් වන්න ඉතාම ලස්සන පින්කමකට සහභාගී වෙන ලැබුණා කියලා මේ උතුම් පින්කම තුළින් අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා මේ නිවසේ වාසය කරන ડોક્ટર මහින්ද ජයරත්න මහත්මයාටත් චින්තා ජයරත්න නෝනා මහත්මියටත් නිදුක්ව නිරෝගීව සතුටින් මේ නිවසේ තවත් බොහෝ කාලයක් ජීවත් වෙමින් දාන ආදී පින් දහම් සිදු කරගන්නටත් ඥාතික යුතුයකම් කරන්නටත් ලෝකයට සේවය කරන්නටත් පිට වෙන්නටත් මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, නැවත ස්වාමීන් වහන්සේලා සෙද්ධාතා ප්‍රකාශ කළ ආශිර්වාද කරනවා. මේ සියලු පින්කමලාන සංසින් ඔබට චිරජීවනයේ සැලසේවා, උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිත්‍යං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමෙන්ජතෝ.